සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අන්ධකාරේන තේලං පඤ්ජෝත ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද මේ 2015 වර්ෂයේ බක් පුන් පොහොය නිමිති කොට ලොස් ඇන්ජලිස්හි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයේ මේ පින්තුන් සිල් සමාදන් වෙන අවස්ථාවේදී උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාවට හුඟන් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවක්යෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ කියන ග්‍රන්ථය ඇතුළත් වන අන්ධකාර සූත්‍රය. අන්ධකාරය කියන්නේ මොකටද? කරුවලට, අඳුරට තමයි අන්ධකාරය කියලා කියන්නේ. දැන් අපි හඳුනාගෙන තියෙන අන්ධකාරය මොකක්ද? සාමාන්‍යයෙන් සූර්යාලෝකය නැති වෙච්ච වෙලාවට තියෙන අඳුර තමයි අපි දැනට අන්ධකාරය විදිහට හඳුනාගෙන තියෙන්නේ. මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේහි දැඩි අන්ධකාරය තියෙන ස්ථාන තියෙනවා. මේ ලෝකේ කියන්නේ දැන් අපි ඉන්න පෘථිවියේ, අපි ඉන්න Earth එකේ නිතරම අඳුර සහ ආලෝකය මාරු වෙනවා සූර්යයා වටා කරකැවීමත් එක්ක. නමුත් පින්තුනේ සමහර ග්‍රහලෝක තියෙනවා මේ විශ්වයේ සම්පූර්ණයෙන්ම සූර්යාලෝකයෙන් ආවරණය වෙච්ච ග්‍රහලෝක. ඒකට හේතුව තමයි එකලංග ග්‍රහලෝක පිහිටලා තියෙනකොට එකලංග ග්‍රහලෝක දෙකක් පිහිටලා තියෙනකොට ඒකට පිටුපස්සේ තියෙන ග්‍රහලෝක වලට සමහර ආලෝකය එන්නේ නැහැ. විද්‍යාවෙන් සාමාන්‍යයෙන් කියන්නේ එවැනි ග්‍රහලෝක වල සත්‍යයක් නැහැ කියලා. මොකද සූර්යාලෝකේ නැත්තම් ගහකොළ නැහැ, වර්ෂාව නැහැ, වතුර නැහැ, එහෙනම් ජීවීන් ඉන්න බෑ කියලායි විද්‍යාවෙන් ඔප්පු කරන්නේ. නමුත් බුදුදහම එහෙම කියනවද? පෙන්වතුනේ සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු විද්‍යාඥයන් උපකරණ වලට අහුනොත් විතරයි සත්‍යයන් ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. බුදුදහමේ පැහැදිලිවම දැක්වෙනවා සමහර ග්‍රහලෝක තියෙනවා සත්‍යයන් ඉපදෙන ස්ථාන තියෙනවා. ඒ සත්‍යයන් කර්මාන් රූපව ඉපදෙන්නේ දැඩි අන්ධකාරයේ. අන්ධකාරයේ ඉපදিলা අන්ධකාරෙම ජීවත් වෙලා අන්ධකාරෙම මියන සත්තු මේ ග්‍රහලෝකවල සමහර ග්‍රහලෝකවල ඉන්නවා කියලා. ඒව විද්‍යාඥයන්ගේ උපකරණවලට අසු වෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගත්තොත් අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. පින්තුනේ මේ අන්ධකාර සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙවැනි ග්‍රහලෝකවලට කිසිදු ආලෝකයක් නැහැ. තනේකරම අන්ධකාරය තියෙන්නේ. අන්න එවැනි ග්‍රහලෝකවලට තියෙන අන්ධකාරය තමයි සාමාන්‍යයෙන් ලෝකයේ දැඩියම අන්ධකාරය විදිහට සැලකන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා මහණෙනි අන්තරීක්ෂ කියන ග්‍රහලෝක තියෙනවා. ඒ කියන්නේ අනිත් ග්‍රහලෝකවලට මැදි වෙච්ච ග්‍රහලෝක තියෙනවා. මේ ග්‍රහලෝකවලට හිරු සඳු දෙකෙහි ආලෝකය ලැබෙන්නේ නැහැ. මේක ඊටාම දැඩි අන්ධකාර ස්ථානයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පින්තුනි මේ අවස්ථාවේදී වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි, ඒ අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝකයටත් වඩා ලෝකයේ අන්ධකාරයේ තියෙන ස්ථානයක් තියෙනවාද කියලා? යම් කිසි තත්ත්වයක් තියෙනවද කියලා? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ඔව් මහණෙනි, අර අන්තරීක්ෂ නිරය කියන ස්ථානයටත් වඩා දැඩි අඳුර තියෙන ස්ථානයක් ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඔව්, අවිද්‍යාව නැමැති අන්ධකාරය. බොහොම හොඳයි. යම් කිසි කෙනෙක් දුක කුමක්ද කියලා දන්නේ නැත්නම්, ඒ දුකට හේතුව මොකද්ද කියලා දන්නේ නැත්නම්, ඒ දුකේ නැති කිරීම, ඒ දුකේ නැති කිරීමේ මාර්ගය මොකද්ද කියලා දන්නේ නැත්නම්, ඒක තමයි මේ ලෝකේ තියෙන දැඩිම අන්ධකාරය කියලා. පින්නතුනි, අවිද්‍යාව අඳුර කියලා අපි කියන්නේ. පින්නතුනි, බුදුහාඳුරන්ගේ සම්පූර්ණ ධර්ම දේශනා යොමු කළ තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් අපිව දුරු කරන්න. යම් කෙනෙක් කොයිතරම් අධ්‍යාපනයක් ලබාගෙන කොයිතරම්නම් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා ඒ වගේම ග්‍රහලෝක ගැන අධ්‍යයනය කළා, දැන් මේ කාලේ ගැලැක්සි ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයා, මේ පින්නතුන් අහලා ඇති ස්ටීව් හෝකින් වැනි අය අලුත් ග්‍රහලෝක ගැලැක්සිස් හොයාගෙන යන කාලයක් විවිධ විදිය පරීක්ෂණ කරමින්. පින්නතුනි, ඒ අය ග්‍රහලෝක හොයාගෙන ගියත් මහා ආලෝකයක් සහිත ස්ථානවල හිටියත් බුදුදහමේ සඳහන් වෙන ආකාරයට එයා තනි කරම අඳුරක ඉන්නේ. පින්නතුනි, බෞද්ධයන් හැටියට අපි ඇතැමිට පින්දහම් කරනවා. එහෙම පින්දහම් කළත් පින්නතුනි, බුදුහාඳුරු දේශනා කරපු දුක හරියට මොකද්ද කියලා දැන නොගත්තොත් අපිත් ඒ අන්ධකාරයමයි ඉන්නේ. ඒක හොඳට අපි තේරුම් ගන්නට ඕන. එතකොට බුදුහාඳුරු දුකයි කියලා මොකද්ද දේශනා කළේ? ඉපදීම දුකයි. ඔව්, ජරාව දුකයි. බොහොම හොඳයි. ලෙඩවීම දුකයි. ඔව්, මරණය දුකයි. දුකයි. ඔව්. දැන් ඒ දුක් ටික, ඉපදීම, මහලු වීම, ලෙඩවීම කියන කාරණා ටික ලෝකේ සාමාන්‍ය මිනිස්සුත් දන්නවා. දැන් බුදුහාඳුරු ඒ ටික අවබෝධ කරගත්තේ කොයි වෙලාවේදීද? බොහොම හොඳයි. සතර පෙර නිමිති දකින වෙලාවේදී තමයි බුදුහාමුදුරෝ ලෙඩවීම, මහලු වීම, මරණය කියන දේවල් දුකයි කියලා තේරුම් ගත්තේ. එහෙම තේරුම් ගත්ත බුදුහාමුදුරෝ බුදු වුණාට පස්සේ දේශනා කරනවා මුලින්ම පස්සක මහණුන්ට, පුබ්බේ අනුසුතිසු ධම්මේසු චක්කුං උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විද්‍යා උදපාදේ, ආලෝක උදපාදේ කියලා. එහෙනම් බුදුහාමුදුරු මේ මොකද කියන්නේ? මට පෙර නොඇසූ විරු දහමක් පහළ වුණා කියලා. පෙර මට නොතිබිච්ච අවබෝධයක් ආලෝකයක් ලැබුණාය කියලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට. එහෙනම් අර චන්නයමතියගෙන් අසා දැනගත්තු සතර පෙර නිමිතිද දැක්ක එහෙනම්? ඒකද අවබෝධ කරගත්තේ? එහෙනම් වෙනසක් තියෙන්න ඕන. එහෙනම් මොකද්ද ඒ වෙනස බුදුහාමුදුරුවෝ බොහොමඩදී අවබෝධ කරගත්තේ? මොකද්ද දුක කියලා කියන්නේ? තණ්හාව නිසා ඇතිවෙන දුකනේ. ඔව්, තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද? තණ්හාව ඇලීම ඇති වෙන්නේ මොකක් නිසාද? මෝහය නිසා. මෝහය කියන්නේ මොකද්ද? මෝඩකම කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ මොකද්ද? මොකක්ද නිවනට මාර්ගය කියලා කියන්නේ? ආරියස්නගේ මාර්ගය. හොඳයි, වචන ටික හරි. වචනල ගැටලුවක් නැහැ. පින්නතුනි, අපි ඇත්තෙන්ම තේරුම් ගන්නට ඕන කුමක්ද දුක කියලා. අපි උදාහරණයක් අපිට තේරෙන භාෂාවෙන් අපි කියමු. අපි එදිනෙදා කල්පනා කරනකොට යම්සි දේවල්, අපි යමක් ගැන කතා කරනකොට, සාකච්ඡා කරනකොට අපි වැඩිපුරම කතාබහ කරන්න හිතන්නේ අතීත දේවල් ගැනද, වර්තමාන දේ ගැනද, අනාගත දේවල් ගැනද? ඔව්, වැඩිපුරම අපි මේ දෙකිනුත් අතීත දේවල් තමයි මතක් කරන්නේ නේ. දැන් බලන්න, කවුරු හරි ගැන කතා කරනකොට, සාකච්ඡා කරනකොට අපි වැඩිපුරම කරන්නේ අතීත සිද්ධියක් නේ නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන අතීතය අමතක කරන්න කියලා. බුදුහාමුදුරුවෝ අතීතය අමතක කරන්න කියලා නැහැ. එහෙනම් අපි කියමු, දැන් මේ පින්නතුන් හොඳට බොහොම සතුටෙන් බණ අහනවා. මෙතන බණ අහනකොට අපි කියමු ලක්ෂණ hina යන කතාවකුත් මම කියන. දැන් මුහුණේ ලක්ෂණට hinaව තියෙනවා. ඒ වෙලාවේදී මේ පින්නතුන්ට ලොකු හානියක් කරපු කෙනෙක් මෙතෙන්ට එනවා. දැන් කැමරාව හොඳට වීඩියෝ ගත කරමින් තියෙන මේ පින්නතුන්ගේ මූණ, මේ අතන්ට ලොකු හානියක් කරපු කෙනෙක් මෙතන ඉස්සරහට එනවා. දැන් මොහොත මොකද්ද වෙන්නේ? මොන වෙනස් වෙනවා. ඇයි මේ මොන වෙනස් වුනේ? මතක් වුණා විතරක් නෙවෙයි. ඒ අතීත සිද්ධියට අපි එහෙම ගියා. අපිට හරියට සිහිය තිබුණේ නැහැ. දැන් මේ වර්තමානයේ ඉඳගෙන ඒ අතීතයේ සිද්ධිය සිහි කරනවායි කියලා ඒ අතීත සිද්ධියට අපි එහෙම ගියා. ඒ සිද්ධිය තුල දැන් ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න දුක හටගන්න ඇති. ඒ නිසා හරියට මේ අවස්ථාවේදී සිහියෙන් හිටියනම් අර සිද්ධිය එහෙමම සිහි කරන්න පුළුවන් අපට. නමුත් දුක හට නොගන්න විදියට. පින්නතුනි මෙන්න දුක හටගන්න විදිය. යමක් සිහි කරනකොට මේ ඇසින් යමක් දකිනකොට මේ වර්තමාන මොහොතේ දකින අත්දැකීම වර්තමානයේ හටගන්න දෙයක් කියලා නොදන්න නිසා අපි අතීත සිද්ධියට එක ගැට ගහනවා. අතීත සිද්ධියත් එක සම්බන්ධ කරනවා. ඇතැම් විට ආපු කෙනාට ඒ අතීත සිද්ධිය දැන් මතක නැහැ. එයාගේ අතින් ඒ වරද වෙලාද කියලා මතකවත් නැහැ. නමුත් අපිට තාම ඒක මතකේ තියෙනවා. අපි ඒක රඟපාන දැන්. පින්නතුනි ඒ අතීත සිද්ධිය සිහි කිරීම නෙවෙයි ගැටලුව. ඒ සිහි කරනකොටම අපි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීතයක වර්තමානයක් විදියට අරගෙන හිතනවා නම් මෙන්න පින්නතුනි දුකට හේතුව. මෙන්න මේක හරියට දැනගත්තොත් අපි තේරුම් ගන්නවා මේ දුකේ ඇතිවීම නැතිවීම මොකද්ද කියලා. එහෙනම් මේ අතීතයට යන්නේක වළක්ව ගන්න නම් අපි මොකද කරන්නට ඕන? වර්තමානයේ සිහි පිටුවා ගන්න එක. වර්තමානයේ සිහි පිටුවා ගන්න නම් අපි මොකද කරන්න ඕන? මේ මොහොතේ දැන් ජීවත් වෙන. දැන් අපි කියමු කුඩා ළමෙක් කියලා. කුඩාම ළමෙක්, ධනගාන ළමෙක් කියලා කියමු. ඒ ළමයා අතීතය ගැන හිතනවද? නැහැ. ඒ ළමයා අනාගතය ගැන ඉස්කෝලේ යන්නේම හිතනවද? එනම් මේ වර්තමාන ජීවත් වෙන්නේ. එතකොට අපි ජීවත් වෙන ඕනේ විදිහටද? පින්නතුනි වර්තමානයේ ජීවත් වුණාට විතර අපේ දුකෙන් නිදහස් නා වෙන්නේ නැහැ. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕන කාරණයක්. වර්තමානයේ මේ මොහොතේ මේ ඇතිවීම නැතිවීම හරියට නුවණින් දකින්නට ඕන. අපි කොහොමද බාහිර ලෝකය ගැන අත්දැකීම ලබන්නේ? අපි බාහිර ලෝකය ගැන අත්දැකීම ලබන්නේ ඇසට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ විඳලා, දිවට රස ලබලා, නාසයට ගඳ සුවඳ විඳලා, ශරීරයට පහස ලබලා, මනසට අරමුණු ඇවිල්ලා. මේ ඉන්ද්‍රිය හා අරමුණු හය හැරෙන්නට වෙන අත්දැකීමක් අපිට තියෙනවද? මේ හය හැරෙන්න පිනතුනේ අපේ ජීවිත අත්දැකීමක් නැහැ. අපිට කියලා ශරීරයක් තියෙනවා නම්, අපිට කියලා දූ දරුවන් ඉන්නවා නම්, අපිට කියලා ඥාතින් ඉන්නවා නම්, උපාධියක් තියෙනවා නම්, වාහන තියෙනවා නම්, ගෙදරක් තියෙනවා නම්, Tamante කියලා ගරු නම්බුවක් තියෙනවා නම්, ඒ ඔක්කොම පිනතුනේ මේ හැයෙන් ගන්න ඒවා තමයි. මේ හැයෙන් බැහැර කිසිම දෙයක් නැහැ. අපි ඇසට රූපයක් ලබනකොට ඒ රූපය කොහොමද අපට ජීවිත අත්දැකීමක් බඩපත් වෙන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට වර්ණ රූපය අපට එනවා හැට. කනට ශබ්දයක් අහනකොට ඒ ශබ්දය ගැන හඳුනා ගැනීමක් එනවා. මේ ඇස් කන් නාසය ආදී ඉන්ද්‍රිය වලින් අපේ කිසියම් අරමුණක් ගන්නවා කියලා කියන්නේ අපට නොපෙනී කරුණු පහක් ක්ෂණිකව හට ගන්නවා. ඒකට අපි කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. ඇසට රූපයක් දැක්කනම්, කනට ශබ්දයක් ඇහුවනම්, නාසයට ගඳ සුවඳක් ආවනම්, මේ ඉන්ද්‍රිය හය මොකක් හෝ ඉන්ද්‍රියකින් අරමුණක් ගත්තනම් හොඳට මතක තියාගන්න මොකක්ද ඇති වුනේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ක්ෂණිකව හටගත්තා. ඒ මොහොතේ ක්ෂණිකව හටගත්තා. මේ ක්ෂණිකව හටගන්නේ හේතු ටිකක උපකාරයෙන්. දැන් අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපේ රූපයේ කණ්ණාඩිය ඉස්සරහා තියෙනවනම්, කණ්ණාඩිය විවෘතව තියෙනවනම්, ආලෝකයේ තියෙනවනම්, අපේ හෙන් කණ්ණාඩිය දෙස බලනවනම් අපට කණ්ණාඩියක් ඉස්සරහා රූපයක් පේනවා. ඒකට කියනවා ප්‍රසාද රූපය කියලා. එතකොට ඒ කණ්ණාඩියේ රූපය අපි යන්න කලින් එතන තිබ්බද? අපි අයින් වෙනකොට ඉතුරු නාද? අපි යනකොටම නිර්මාණය වුණ හේතු ටික මත අපි අයින් වෙනවත් එක්කම ෂණිකව එතන මේක නැති වෙලා ගියා. පින්නතුනි ඒ අත්දැකීමම තමයි අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ඉන්ද්‍රියන් හයෙන්ම කිසියම් අරමුණක් අපි ගන්නවා නම් ඒ ගන්න අවස්ථාවේදී වෙන්නේ මේ අත්දැකීමමයි. ඒ හේතු ටිකක් මත අතීතෙන් කිසිවක් මෙතෙන්ට එන්නේ නැහැ. අතීතේ ඉඳලා එන දෙයක් නැහැ. ඒ වගේම වර්තමානයේ හටගන්න දේ අනාගතයට යන්නේ නැහැ. දැන් අපි මේ ශබ්දය කරාට පස්සේ මේ ශබ්දය කරන්න කලින් ශබ්දය තිබ්බද? මේ ශබ්දය නැතුණාට පස්සේ තාමත් තියෙනවද? නැහැ. ඒ මොහොතේ හටගත් අතීතයෙන් මෙතෙන්ට ආවේ නැහැ. මෙතනින් අනාගතයට යන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක හරියට දැක්කොත්ින් හැබැයි අපට දෙයක් ඉතුරු වෙනවා. අපේ චෛතසිකවල එක චෛතසිකයක් තියෙනවා සති කියන චෛතසිකයක්. මෙමරි කියලා අපි කියන්නේ. ඒ චෛතසිකේ හැකියාවක් තියෙනවා ඕනම අතීත අධ්‍යක්ෂයක් නැවත වර්තමානයේ සිහි කළ දෙන්න. හැබැයි සිහි කළ දුන්නා කියලා ඒ අතීතයට යනවා නෙවෙයි. දැන් මේ පිනතුන අහලා තියෙන බුදුහාමුදුරුවෝ ජාතක කතාවල අතීතේ මම මේ වගේ තැන්වල හිටියා, දේවදත්ත හාමුදුරුවෝ මෙහෙම හිටියා, සරුවත් හාමුදුරුවෝ මෙහෙම හිටියා. ඒ අතීත සිද්ධීන් සඳහන් කළා තියෙනවා. ඒ අර සති කියන චෛතසිකය මතක් කරගෙන දේශනා කරන්නේ. හැබැයි එහෙම දේශනා කරනකොට ඒ අතීතයක තියෙනව නෙවෙයි. මතකේ හැකියාවක් තියෙනවා සිහි කළ දීම. සිහි කිරීම නෙවෙයි වරද. පින්නතුනි අපි කිසියම් මේ අත්දැකීමක් ලබනවා නම් ඒ අත්දැකීම මේ මොහොතේ හටගන්න අත්දැකීමක්. මේ මොහොතේ හටගන්න අත්දැකීම මේ මොහොතේම නැති වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අපි ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ අර සීස්වැස් එක නැවත හිතාගෙන ඉන්නවා තාමත් මේකේ විදිහටම තියේ කියලා. දැන් කවුරු හරි බැන්නොත් අපට එතන මේක නැති වුණා මේ හඬයි ඒ බැනපු හඬේ අතර ලොකු වෙනසක් නැහැ. නමුත් අපි මතක් කර කර ඒ සිද්ධියට යනවා. බැනපු කෙනා එකපාරයි බනින්නේ. අපි කීපාරක් බැනවහනවද? ඔව් මතක් කරන හැම මොහොතකම නැවත යාගින් අපි බැනුම් අහනවා. පින්නතුනි මෙන්න මේ දුකෙන් නිදහසන මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මෙන්න මෙතෙන්දී පින්නතුනි ප්‍රධානම කාරණා මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි අපි දුක තේරුම් ගන්නා වෙන්නේ. මේක තමයි අනිත්‍යතාවය කියලා බුදුදහමේ කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අනිත්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ කැඩිලා බිඳලා යනවා, විනාශ වෙනවා, මරණයට පත් වෙනවා මේක කියලා. පින්නතුනි මේකට අනිත්‍ය කියලා බුදුදහමේ කියලා නැහැ. මේකට කියන්නේ විපරිණාමය කියලා. මේක චේන්ජින් එක. මේක ඉන්ෆර්මන්ස් නෙවෙයි. චේන්ජින් එකට බුදුදහම කියන්නේ විපරිණාම කියලා. විපරිණාමය පින්නතුනි විද්‍යාව කියනොත් හොඳට තේරුම් ගන්න තියෙන්නේ. ඇටම් එක බෙදලා ඒගොල්ලන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන බෙදලා තියෙන්නේ. වෙනස් වෙන හැටි හොඳට තේරුම් ගන්න තියෙන්නේ. වෙනස් වීම තේරුම් ගන්න විද්‍යාඥයෙක් පුළුවන්. හැබැයි වෙනස් වීම තේරුම් ගත්තට දුක තේරුම් ගන්නත් බෑ. අනිත්‍යතා අනාත්මතාවය තේරුම් ගන්නත් බෑ. බුදුදහමේ කියන අනිත්‍යතාවය මොකද්ද? බුදුදහමේ කියන ඉන්ෆර්මනස් එක මොකද්ද? බුදුදහමේ කියන්නේ අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නහෝති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක අතීතයෙන් වර්තමානයට ආව නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යනවා නෙවෙයි. ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියන අත්දැකීම. පින්නතුනි මෙන්න මේක දැක්කොත් තමයි අපි දුක දැක්කා වෙන්නේ. මේක දැක්කොත් තමයි දුකට හේතුව දැක්කා වෙන්නේ. ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කට, මහලු වෙච්ච කෙනෙක් දැක්කට, ඉපදෙන දරුවෙක් කෑ ගහමින් ඉපදෙනව දැක්කට විතරක් අපි දුක තේරුම් ගත වෙන්නේ නැහැ. වෙනස් වීම දැක්කට විතරක් අපි දුක තේරුම් ගත වෙන්නේ නැහැ. ඇයි පින්නතුනි වෙනස් වීම කියන්නේ හැම වෙලාවෙම වෙනස් වීම දුකක් නෙවෙයි. දැන් බලන්න දරුවෙක්, බඩගාන දරුවෙක් ඇවිදින පුරුදු වෙනවා. ඒක වෙනස් වීමක් නෙවෙයි. ඒක දුකක්ද? ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා දැඩි රෝගයකින්. ඒක නාසුව වෙනවා. දුකක් නෙවෙයි. ඈ ලෙඩ වෙච්ච කෙනා සුව වීම වෙනස් වීමක් නෙවෙයි. ඒක දුකක්ද? දුක නැතිවීමක් නෙවෙයි. පින්නතුනි වෙනස් වීම සමහර තැන්වලදී දුකයි. නමුත් හැමතැනදීම වෙනස් වීම දුක නෙවෙයි. නමුත් අනිත්‍යතාවය කියන එක හැමතැනදීම දුකයි. අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? මේ හේතු ටික තියෙනකොට මේ අත්දැකීම තියෙනවා. හේතු ටික නැති වෙනකොට එතනම මේ අත්දැකීම නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපේ ජීවිතයටද කුමක්ද වෙන්නේ කියන එක හරියට අපි නුවණින් තේරුම් ගන්නට ඕන. මෙතෙන්දී පින්නතුනි ඊටාම වැදගත් දෙයක් බුදුදහමේ කියන සංස්කාර පිළිබඳව. සංස්කාර කියල කියන්නේ මොකටද? පොච් සාමාන්‍ය චේතනා කියලා කියන හොඳයි. වෙන අදහස් තියනද සංඥා කියන එකට? සංස්කාර කියන එකට අපි මෙන්ටල් ෆෝමේෂන්ස් කියලා කියන්නේ. ඔව් හොඳයි. පින්නතුනේ සංස්කාර කියන වචනේ බුදුදහමෙහි ඊටාම ගැඹුරු වචනයක්. සමහර වචන බුදුදහමේ තියෙනවා එක ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. ඒ වෙන එක තමයි අත්ත කියන එක. ඒ වගේම සංඛාර කියන එක. ප්‍රපංච කියන එක. අත්ත කියන එක. මේ වගේ පද තියෙනවා ඒ ඒ තැන් අනුව අදහස් වෙනස් වෙනවා. සංඛාර කියන එකත් එහෙම එකක්. දැන් අවිද්‍යාපච්චය සංඛාර කියනකොට එක අර්ථයක්. සම්බේ සංඛාරානිච්ඡ කියනකොට එතන සංස්කාර තව අර්ථයක්. ස්කන්ධ පංචකවල තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තියෙන සංකාර තවත් වෙනම අදහසක්. ඒ ඒ තැන්වල අදහස් වෙනස් වෙනවා. පින්තුනේ අනිච්චවත සංකාර කියනකොට තවත් අදහසක්. කොහොම හඳයි පින්තුනේ මෙන්න මේ සංස්කාර තේරුම් ගැනීම මතයි අපි කොච්චරනම් ජීවිතේ තේරුම් ගත්තාද කියන එක වෙන්නේ. මේ සංස්කාර තේරුම් ගැනීම මතයි අපි කොච්චරනම් දුක තේරුම් ගත්තාද කියන එක තේරෙන්නේ වෙන්නේ. මේ සංස්කාර තේරුම් ගැනීම මතයි කොයිතරම්නම් අපි බුදුහාමුදුරෝ තේරුම් ගත්තාද කියන එක වෙන්නේ. මේ සංස්කාර තේරුම් ගන්න කම්පිනතුනේ අපි ඇත්තම බෞද්ධ වුණත් අපි බුදුහාමුදුරෝ පහළුණාද කියලා හරියට දන්නේ නැහැ. දුක හරියට තේරුම් ගන්නකම් අපි බෞද්ධ වෙන්න පුළුවන් උපනසාතිගේ නමුත් බුදුහාමුදුරෝ පහළුණාද කියන එක හරියට දන්නේ නැහැ. අපි බුදුහාමුදුරන්ට උදේහවස ගෙදර පිළිමයක් තියාගෙන වඳින්නත් පුළුවන්. හැබැයි බුදුහාමුදුරෝ පහළුණාද කියලා දැනගන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු ආකාරයට. යමක් ධර්මයේ දැක්වතින් තමයි බුදුහාමුදුරු දැනගත්තා වෙන්නේ. බුදුහාමුදුරු පහළුණාද කියලා. මොකද ලෝකේ අනිත්‍යය සඳහන් කරන කරුණ බුදුදහමේ තියෙනවා නම් ඒක බුදුදහමේ සුවිශේෂ සත්‍යය නෙවෙයි. පින්නතුනි බොහෝ විට අපේ බණ දිහන්න බලාපොරොත්තු වන්නේ අපි කැමැතිම දේවල් ටිකක් නේ. අපිට වැඩිපුර hina යනවා නම් අපිට හුඟක්ම තේරෙනවා නම් අපිට හුඟක් සතුට ලැබෙනවා නම් ඒ වගේ දේවල් තමයි අපි බණේදී අහන්න කැමතිනේ. නමුත් වෙනතුනේ බණේදී අහන්න ඕන අපට අවබෝධයක් කරා යන දෙයක්. අපේ ලෝභ දේශ දුරු වෙන දෙයක්. දුක ඇතිවීම නැතිවීම පිළිබඳව දැනගන්න පුළුවන් ධමයක් තමයි ධර්මය තුලින් අපි අහන්නට ඕන. එහෙම අහුවටින් තමයි අපි සැබෑලෙසම වාසනාවන්ත වෙන්නේ. ඒ අහන දේ තේරුම් ගත්තොත් තමයි අපි සැබෑලෙසම බුද්ධිමතුන් වෙන්නේ. වෙනතුනේ ඔබ බුද්ධිමත්ද කියලා ඔබට බලාගන්න පුළුවන් අවස්ථාවක් මේක. බුදුදහමේ හුඟක් අධ්‍යාපන සුසුකන් තිබුණා කියලා බුද්ධිමත් කියලා කියන්නේ නැහැ. සමහර කෙනෙක් මහාචාර්ය කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක් සාමාන්‍ය කම්කරුවෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය කෙනෙක් කිසිම අධ්‍යාපන සුසුකමක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. පින්නතුනි සංස්කාර කියන වචනේ ඊටාම වැදගත් පදයක්. සංස්කාර කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි සංකත සංඛාර කියලා. සංකත සංඛාර. ඒ වගේම සංස්කාරයක් තියෙනවා අභිසංකත සංඛාර කියලා. ඒ වගේම අභිසංකරණ සංඛාර කියලා තියෙනවා. ඒ වගේම ප්‍රයෝගාදි සංඛාර කියලා තියෙනවා. මොනවද හතර? සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර, ප්‍රයෝගාදි සංඛාර නැත්නම් පාලි වලින් කියනවා නම් ප්‍රයෝගාදි සංඛාර. ආයි පාරක් කියන බලන්න මේ හතර. සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර, ප්‍රයෝගාදි. හරි. පිනතුනේ මේ ප්‍රයෝගාභි සංඛාර ඇතුළු ප්‍රයෝගාභි සංඛාර, අභිසංකරණ සංඛාර, අභිසංකත සංඛාර, සංකත සංඛාර කියන මෙන්න මේ හතර පිනතුනි හොඳට හිත යොදලා අහගන්න දැන්. හොඳ කල්පනාවෙන්. මේක ඇහුවොත් ඔබ හුඟක් දක්ෂෙක් වෙනවා. මේක ඇහුවොතින් පින්නතුනි හරියට තේරුම් ගත්තොත් ඔබේ දැනට ජීවිතයේ තියෙන වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. දැන් වාඩි වුණා වාඩි වෙනකොට ඔබේ යම්කිසි වටිනාකමක් තිබුණා නම් ඒ වටිනාකම දෙගුණ කරගෙන ඔබ නැගිටින්නේ. මේක තේරුම් ගත්තොත් පින්නතුනි සංකත සංඛාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඕනම දෙයක් සංකත සංඛාර. ඒක පුද්ගලයන් සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්, සම්බන්ධ නොවන දෙයක් වෙන්න පුළුවන්, සජීවී දෙයක් වෙන්න පුළුවන්, අජීවී දෙයක් වෙන්න පුළුවන්. දැන් සබ්බේ සංඛාර අනිච්චා කියලා කිව්වේ මෙන්න මේ தත්වෙට. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඕනම දෙයක් සංකත සංඛාර. දෙවෙනි එක තමයි අභිසංකත සංඛාර. අභිසංකත කියලා කියන්නේ අභිසංකත කියන්නේ අතීත කර්මයට ලැබිච්ච විපාකය. විපාක වශයෙන් ලැබෙන සංස්කාරවලට කියනවා අභිසංකත සංඛාර කියලා. ඊට පස්සේ අභිසංකරණ සංඛාර කියලා තියෙනවා. ඒ අතීතෙන් ලැබිච්ච සංස්කාර උපයෝගී කරගෙන අපි පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනෙන්ජාභිසංකාර විදියට පින්, පව්, ධාන ආදී මානසික ස්වභාවයන් ඇති කරගන්නව නම් ඒකට කියනවා අභිසංකරණ සංඛාර කියලා. අභිසංකරණ සංඛාර ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒක. අවිද්‍යාව නිසායි පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර දෙකම ඇති වෙන්නේ. ඔව්. ඊළඟට හතරවෙනි කොහොමද? ඔව්. කොහොමද? ප්‍රයෝගය කියලා කියන්නේ මොකද්ද? විද්‍යාවෙන් යුක්තව සම්මා ඥානයෙන් සම්මා දිට්ඨියෙන් යුක්තව කෙලෙස් ඇති නොවන විදියට තමන්ගේ සිතිවිලි සකස් කරගන්න ස්වභාවය. නැත්තම් ධාන මාර්ගඵල සඳහා නැත්තම් නිර්වාණ අවබෝධය ලැබපු උත්තමයෙකුගේ පහළ වෙන සිතිවිලි වලට තමයි මෙතන මේ කියන්නේ. ඔව්, හතරවෙනි කාරණය ප්‍රයෝග කියලා කියන්නේ. පින්නතුනි ආයෙ පාරක් තේරුම් ගන්න. සංගත සංකාර කියන්නේ මොකද්ද? හේතුඵල වලින් හටගත්තු ඒවා. අපේ ඇසට සම්බන්ධ කරලා බලන්න. සංගත සංකාර කියලා කියන්නේ ඇස රූපය, කන ශබ්දය, නාසය ගඳ සුවඳ, දිව රසය, ශරීරය පහස, මනස ධර්ම. මෙන්න මේ 12ට කියනවා මොනව කියලාද? සංකත සංඛාර කියලා. මේව හේතුඵල වලින් හටගෙන තියෙන්නේ. අපේ ඇස මේ පේන ඇස හටගෙන තියෙන්නේ අතීතයේ සම්බන්ධය වගේම වර්තමානයේ ආහාරය වගේ තව හේතු ටික එකතුවකින්. දැන් අපේ මව කුසල අපේ හිත පිළිසඳ ගත්තට පස්සේ මවපියන්ගෙන් ආහාර ලැබුණා. ඒ ආහාරවත් එක ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තමයි මේ පේන දේ අපේ. එතකොට අන්න ඒ සංකත සංඛාර උපයෝගී කරගෙන ඊළඟට දෙවෙනි පියවර හට ගන්නව මොකද්ද? අභිසංකත සංඛාර. ඒ කියන්නේ මොකද්ද? මේ භෞතික ස්වභාවය ඇසුරු කරලා තියෙන පින්පවු නෙවෙයි, ඊට කලින් අවස්ථාව අපේ හිතේ පහළ වෙනවා සංඥා, චේතනා, සංඛාර, විඥාන කියන මෙන්න මේ මානසික ස්වභාවය. දැන් නාම රූප කියන දෙකෙන් නාමය පැත්ත. තාම කුසල කුසල කරන මට්ටමට ගියේ නැහැ. යමක් හඳුනා ගන්න මුල් අවස්ථාව. ඇසෙන් රූපයක් දැකලා තමන් විනිශ්චය කරන්න, විවේචනය කරන්න, කුසල අකුසල ඇතිවෙන කලින් ඇතිවෙන මුල්ම ප්‍රාථමික අවස්ථාව. හරියට අලුතෙන් කොම්පියුටරයක් ගත්තාම අර ප්‍රෝග්‍රෑම් ටික ඩවුන්ලෝඩ් කරන්න කලින් තියෙන ස්වභාවය වගේ. තාම කෙලෙස් හටගත්තේ නැහැ. එතකොට සංකත සංඛාර කියලා කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. ඒ කියන්නේ මොනවද? ඇස, කන, නාස ආදී ඉන්ද්‍රිය හයයි, රූප, ශබ්ද ආදී අරමුණු හයයි. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියනවා සංගත සංඛාර කියලා. ඒ සංගත සංඛාර ටිකත් එක්කම යන අනිත් පැත්තට මොකද්ද? අභිසංකත සංඛාර. ඒ කියන්නේ මොකද්ද? අර ටික හඳුනා ගන්න ස්වභාවය. හඳුනා ගත්තට තාම නිගමනයේකට දුක සැප විඳින මට්ටමට යන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි අලුත්ම භාෂාවක් කෙනෙක් කියන දෙයක් අහනකොට අපට හිතට ඇති වෙන සිතුවිල්ල වගේ. අපි දන්නේ නැති භාෂාවකින් කවුරු හරි දෙයක් කියනවා නම් අපට. අපට බනිනවා නම්. අපට කේන්ති යනවද? නෑ, තේරෙන්නේ නෑ. ඔව්, අපි එදෙන දෙමිට අපි ගැන හොඳ කියනවා කියලානේ. පින්නොත්ින අන්නේ මුල්ම අවස්ථාව. තාම විනිශ්චයකට ගිහිල්ලා නැහැ. අපට ඇසෙන් රූප දකින්න පුළුවන් මේ ඡායාව ලැබෙන අවස්ථාව, හඬ ලැබෙන අවස්ථාව, ගඳසුන් ලැබෙන මේ මුල්ම ස්වභාවය තමයි අතීත කර්මයක් එක්ක සම්බන්ධව ලැබෙන මේ ප්‍රාථමික අවස්ථාවෙන් තමයි අර මුල් පියවර දෙක කියලා කියන්නේ. මොකද මුල් පියවර දෙක? සංකත සංඛාර, අභිසංකත සංඛාර. මේ දෙක තාම දුක් සැප හටගත්තේ නැහැ, තාම කර්මය හටගත්තේ නැහැ. නමුත් ඒක කියන්නේ ඉතාම වේගවත් දෙයක්. අවිද්‍යාව තිබ්බ ගමම මොකද වෙන්නේ? කවුරු හරි බැන්නොතින් හිතේ දුකක් ඇති වෙනවා. කවුරු හරි හොඳයි කිව්වොතින් සතුට වෙනවා. ඇස කන නාසාදීන්ද්‍රිය වලට හොඳ අරමුණු වෙනකොට සතුට වෙනවා, තමන් අකමැති අරමුණු වෙනකොට දුක් වෙනවා. ඇලීම් ගැටීම් ඇති වෙනවා. ඇයි ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා. අපි ඇතැම් විට ඒකෙන් අපුඤ්ඤාභි සංඛාර වලින් අකුසල කරගන්න පුළුවන්. අයෝනිසෝ මනසිකාරය තිබුණොත් අකුසල කරගන්නවා. යම් කිසි නුවණක් තිබුණොත් කිසියම් විදියක යෝනිසෝ මනසිකාරයක් තිබ්බොත් පුඤ්ඤාභි සංඛාර කරගන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, රුවන් ඇලි සෑවන් දෙන්න යන්න පුළුවන්. නමුත් යනකොට මොකද වෙන්නේ? අපි අවිද්‍යාවෙන් කරන්නේ ඒක. ඒ කරන දේෙන් අපට අනාගතයේ සැප විපාක දෙනව නැත්තේ නෑ. ඔබ කරන බොහෝ දේවල් මෙතෙන්ට ඇහිති වෙන්නේ. ලොකෝ දානමය පින්කම් දෙනවා, ලොකෝ කඨින පින්කම් කරනවා, ඔක්කොම යන්නේ මෙතෙන්ට. කොහොමද තමන් මෙතන දාන දෙන්න එනකොට කලින් හිතුවතින් මම අර කලින් හිටිය හාමුදුරන්ට මේ දාන දෙන්නේ, මං යනකොට දැන් ඔක්කොම සූදානම් කරලා තියෙනවා, මං දාන දීලා ආවට පස්සෙත් හාමුදුරු මගේ දානේ වළඳලා හොඳට ඉන්නවා කියලා. මෙන්න මේ අතීත අනාගත දෙක වර්තමානට ගැට ගහගෙන නিত্য සුභාත්ම හැටියට ගත්තොතින් ඔබට පින් සිටිවිලි පහළ වෙනවා. ඔබ දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්, ඒකෙන් බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවන්. නමුත් ඔබ දුකෙන් නිදහස් වෙන්නේ ඔබ සසරේ ඉන්නේ, ඔබ ලෝකයේ තුල තාම ඉන්නේ. ඔව්, අභිසංකරණ සංඛාරවලදී මේක වෙන්නේ. අවිද්‍යාව මුලව යන්නේ. හැබැයි කොහොමද හතරවෙනි පියවරට යන්නේ? ඈ ඔව්, ප්‍රයෝගයට කොහොමද යන්නේ? ප්‍රයෝගය වෙන්නේ පින්නතුනේ අරමුණු ලැබෙන අවස්ථාවේදී හරියට සම්මාඥාණයෙන් නුවණින් මෙනෙහි කරවතින් මේ දන් දෙන අවස්ථාවේදී මේ අත්දැකීම මේ මොහොතේ හටගන්නේ. මේ ඇහැම් පේන රූප ටික, මේ කනෙන් අහන ශබ්ද ටික අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි, මේ මොහොතේ මන් දෙන්නේ කියලා පූර්ණ අවධානයෙන් සම්මා දිට්ඨියෙන් ප්‍රඥාවෙන් මේ දානය දුන්නොතින් ඔබට සුගතිගාමි වීමේ අනිසංස ටිකක් ලැබෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් මෙතන තියෙනවා. පින්නතුනේ හොඳට මතක තියාගන්න, මුල් පියවර දෙක හොඳට මතක තියාගන්න. මුල් පියවර දෙක මොකද්ද? සංගත සංඛාර, අභිසංගත සංඛාර. මේ දෙකම පින්නතුනේ දුකවත් නෙවෙයි සැපවත් නෙවෙයි. මේ දෙකෙන් බාහිරින් අපට දුක් සැප දෙන්න බෑ. මෙන්න මෙතෙන්ට කියනවා අනිමිත්ත කියලා, මෙන්න මෙතෙන්ට කියනවා ශුන්‍යත කියලා, මෙන්න මෙතෙන්ට කියනවා අප්පනිහිත කියලා. මෙතෙන්ට එන කම්ම පින්නතුනේ මේ රූලෙන් මෙතෙන්ට එන කලින් අපිව නිදහස්, අපෙන් දුක නිදහස්. නමුත් අවිද්‍යාව තිබ්බ ගමන්ම මොකද වෙන්නේ? හොඳ අරමුණු වලදී ඇලෙනවා, අකමැති අරමුණු වලදී ගැටෙනවා. මේ නිත්‍ය සපාත්ම වශයෙන් ගන්න එක. අටලෝ දහම කියලා කියන්නේ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප දුක. කොහෙද හටගන්නේ? බාහිරින් දෙන්නේ. තනි කරම තමන්ගේ පැත්තෙන් හටගන්නේ. පින්නතුනි මෙතෙන්ට එනකන් සම්පූර්ණ පිරිසුද්ධමක් තියෙන්නේ. අපේ තියෙන කෙලෙස් ටික නිසා, අපේ තියෙන අවිද්‍යාව නිසා සම්පූර්ණ අපි මෙතන ඉඳලා දුක් සැප දෙක විඳිනවා. දැන් බලනක් මු, දැන් මෙතන කෙනෙක් එනවා. ඒ කෙනෙක් මේ පැත්තේ ඉන්න පින්නතුන්ට හුඟක් උදව් කරපු කෙනෙක්. එයා එනකොටම ඔබට මොකද ඇති වෙන්නේ? සතුටක් නේ. ඒ එන කෙනාම මේ පැත්තේ ඉන්න පින්නතුන්ට ලොකු හානියක් කරපු කෙනෙක්. ඔබේ හිතේ මොකද ඇති වෙන්නේ? සමනාපයක්. මේ පුද්ගලයා සමාන පුද්ගලයා. එක පුද්ගලයා එන්නේ. මේ පැත්තේ පින්නතුන් සතුට වෙනවා, මේ පැත්තේ පින්නතුන් දුක් වෙනවා. එතකොට බාහිරින්ද මේ සැප දුක ආවේ? ඔව්, බාහිර රූපයේ යම් කිසි ඡායාවක් ලැබුණා. නමුත් සම්පූර්ණම දුක හෝ සැප හටගත්තේ තමගේ අභ්‍යන්තරේ. එහෙනම් පින්නතුනි අපි යම් තාක් සසර ජීවිතයේදී, යම් තාක් මේ ජීවිතයේදී සැප විඳනන් ඒ සැප බාහිරින්ද ආවේ? ඒ සැප බාහිරින් නෙවෙයි ආවේ. ඒ සැප අපේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණය අනුව අපි ගොඩනගාගත්තු සැප. යම් කිසි අපි දුකක් විඳනනම් ඒ දුක අපි කොහොමද විඳින්නේ? බාහිරින්ද ආවේ? සම්පූර්ණම අපි අවිද්‍යාව නිසා අපි අභ්‍යන්තරයේ මේක හදාගත්තේ. පිනතුනි කැලේ ඉන්නවා අලියා. අලියා මේ පිනතුන අහලා ඇති අන්දර ගස් කන්න හුඟක් කැමති. අන්දර කටුත් එක තියෙන ගස් කන්න කැමති. මේ අලියා අන්දර ගහේ අතු කඩාගෙන කනකොට ඒ අන්දර කටු පිනතුන හුඟක් සැර කටු වර්ගයක් පෑගුණොතේ හුඟක් දවස් යන සෝ වෙන්න. ඔව්, මේ අන්දර කටු කඩාගෙන කනකොට කටේ අඹරනකොට කට තුවාල වෙනවා, කටේ ලේ එකතු වෙනවා. එතකොට මේ ඇතා හිතන්නේ මොකද්ද, මේ රසය කොහෙන් ආව කියලාද? අන්දර ගහෙන් තමයි මේ ආවේ කියලා තව තවත් අතු කඩාගෙන කනවා. තමුන්ගේම ලේ රස මේනේ. තමන්ගේ අභ්‍යන්තරයේ තමයි මේ රසය හටගන්නේ. පින්තුනි අපිත් ඒ වගේ යම්කිසි සැප දුක් ටිකක් හටගන්නවා නම් මේ අභ්‍යන්තරයේ තමන්ගේ ස්වභාවය අනුව තමයි මේක හටගන්නේ. බාහිරින් බලපෑමක් කරන්න බෑ. මේ කපේ තීරුම් ගත්තොතින් බාහිර කිසිම කෙනෙකුට අපිව වටහන්න බෑ. අපිට දුක් දෙන්න බෑ. කිසිම කෙනෙකුට අපිව රවට්ටන්න බෑ. අපි පින්තුනි බාහිරට සැප දුක් හොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඈ වන්දනාගමන් යන පුළුවන් නම් ට්‍රිප් යනවා අඩුයි. යුතුයම් කරන්න යනවා, පූජනීය ස්ථාන බලන්න යනවා, නමුත් නරඹන්න යන ගතිය එන්නේ නැව අඩු වෙනවා. අපි පින්තුනි අද බාහිරට සතුට හොයාගෙන වේගින් බාහිරට යන්නේ. මෙන්න මේ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මේ අවබෝධය අපට ලැබීමත් එක්කම. අපි පින්තුනි වර්තමාන මොහොතෙහි උපරිම සතුටෙන් අපි ඉන්න උත්සාහ කරන මෙන්න මේ තත්ත්වයත් එක්ක එදාට තමයි අපි සැබෑ දක්ෂ වෙන්නේ. ඒ තත්ත්වයට එනකම් පින්තුනි අපිව නටවන්න පුළුවන් බාහිරයිද? අපි හරියට රෝ කඩයක් වගේ. අර රෝ කඩේ තියෙන අත්තාදිය උඩ ඉන්න කෙනා නූල් වලින් එහෙම හසුරනවා. අපිත් ඒ වගේ දැන්. අර සංකත සහ අபிසංකත කියන සංස්කාර දෙක අපේ පැත්තේ තියෙනවා. අපේ තියෙන අවිද්‍යාව නිසා අපි අபிසංකරණ හටගෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර හට ගන්නවා. මුල් අවස්ථාවේදී අපි පින්නතුනි අපුඤ්ඤාභි සංඛාර වලින් දුර වෙනට ඕන, අකුසල වලින් දුර වෙනට ඕන. මුල් අවස්ථාවේදී ඔබ දාන ආදී පින් දහම් කරන්නේ ඒක හොඳයි. සත්පුරුෂයන්ද සලකන්නේ දාන ආදී පින් දහම් කරන්න, මෞදේම අපෙන් සලකන්න. සම්මාදී තීනගෙන අවිද්‍යාවෙන් ඉඳගෙන හරියට ඒක කරන්න. ඒ දෙක කරපු නිසා තමයි මේ බණහන ලැබුණේ නේ. ඒක පාරාපඩ මුල් අවස්ථාවට යන්න බෑ. නමුත් පින්තුනි ඒ තත්ත්වේ ඉඳගෙන අපේ දෙවනි පියවරට අනිවාර්යයෙන්ම යන්නට ඕන. ඇයි ඒකට හේතුව? පින් කරමින් උනත් පින්තුනි අපේ සුගතිය අහිමි වෙන්න පුළුවන්. ඒ සුගතිය ඕනම වෙලාවක අපට අහිමි වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න කලින් ඕනම වෙලාවක පින්තුනි අපි දුගතියට වැටෙන්න පුළුවන්. මේ පින්තුන් අහලා තියෙනවා කෝසල මල්ලිකාව ගැන. කෝසල මල්ලිකාව කියන්නේ කෝසල මල්ලිකාවත් කොසල රජතුමාත් අසද්දෘශ දාණය දුන්නා. අසද්දෘශ දාණය කියන්නේ මොකද්ද? මේ එක සම්බුද්ධ ශාසනයක එක දානයක් විතරයි දෙන්න පුළුවන්. ඒ කාලේ ලෝකේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා, සියලුම භික්ෂුණීන් වහන්සේලා, බුදුරහාඳුර ඇතුළු සියලුම දෙනා එක තැනකට කැඳවලා දෙන දාණයට තමයි අසද්දෘශ දාණය කියලා කියන්නේ. එවැනි දානය එක සම්බුද්ධ ශාසනයක එකක් පමණයි කරන්නේ. ඒ දානය කොසමයිස් මාත් එක්ක තමන්ගේ ස්වාමියත් එක්ක දුන්නා. මේ දීපගෙනාට මොකද දුන්නේ? ඔව් මරණයෙන් පස්සේ තාම ටික තැනකට හරි දුගතිගාම වෙන සිද්ධ වුණා. ඔව් අර කුසලය නිසා යාව මුදව ගත්ත. නමුත් පින්තුනි අපි ඕනම වෙලාවක අපහාගත වෙන්න පුළුවන් සෝවන් බවින් පල්ලෙහා මට්ටමේදී. අපට අකුසල චේතනාවක් මරණාසන්න මොහොතේ ආවොතින් අපි ඕනම වෙලාවක පල්ලෙහා තත්ත්වයට වැටෙන්න පුළුවන්. ඒ අනතුරු අපි ඉදිරියේ තියෙනවා. නමුත් පින්තුනි මෙන්න මේ විදියට තමන් අபிසංකරණ සංඛාරය ඉක්මවලා නියම විදියට හේතුඵල ධම පදනම් කරගත්තු, අනිත්‍යතාවය පදනම් කරගත්තු, නිවන සඳහා වූ අපි සංස්කාර සඳහා යෙදෙලි ඉන්නවා නම් ඒ සංස්කාර අපි නිවන කරා රැගෙන යනවා. ඒ අපි අවබෝධය කරා රැගෙන යනවා. එවැනි සංස්කාර අපි වඩන්නට ඕන. දැන් මේ පිනතුන් ගිරමානද සූත්‍රය දන්නවනේ. දස සංඥාවක් වඩන්න කියලා කියන්නේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබලෝකේ අනිබිරත සංඥා, ආනාපානසති කියලා. පින්නතුනේ මේවා සංස්කාර තමයි. සංඥා සංකාර දේවල් මේවා. නමුත් මේවා සසරෙන් නික්මෙන දේවල්. මේ සංස්කාරවල හේතුවෙන් අපේ කුසලයේ ඉහළටම දියුණු වෙනවා. අපට සසර සුභති විපාකත් ලැබෙනවා. ඒ අතර අප නිවන කරාත් ළඟා වෙනවා. නිවන අතීතයේ අනාගතයේ තියෙන දෙයක් නෙවෙයි පින්නතුනි. අපි මේ අවබෝධය ලැබපු ප්‍රමාණයට මොකද වෙන්නේ? අපි දුකෙන් නිදහස් වෙනවා. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට අපි මෛත්‍රී භානාව කරනවා, සිල්වත් වෙනවා, අනිත්‍යයට උදව් කරනවා, නිතර හිත පිරිසිදු වෙන වැඩ පිළිවෙලක තමන් නිතරම යෙදෙලා ඉන්නේ. ඒ ගමන ආරම්භ කළ මොහොතේ පටන්ම පින්නතුනි ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මේ ධර්ම කියන්නේ සාන්දෘෂ්ටික ධර්මයක්. නිවන් ලැබුණට පස්සේ සුවයක් ලැබෙන ධර්මයක් විතරක් නෙවෙයි. පින්නතුනි විනාඩි 10ක් මෛත්‍රී භාවනා ආරම්භ කරන පටන් ගත්ත මොහොතේ පටන්. එක දවසක් අනිත්‍ය සංඥාව ටිකක් හරි පුහුණු කරන්න ආරම්භ කරමුට පතම්ම තමන්ට තේරෙනවා තමන්ට නියම සැප ඇති වෙන තමන්ගේ අභ්‍යන්තරේ. තමන් නියම ලෙසම දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන බාහිර කෙනෙකුට නෙමෙයි කරන්න පුළුවන්කම තියෙන්නේ. තමන්ගේ මේ දැක්ම මතම එක වෙන්නේ කියලා. එතකොට තමන්ගේ සංකත සහ අභිසංකත සංඛාර වලින් තමන්ට අස්කන්නාසාද ඉන්ද්‍රිය ටිකක් නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ වගේම බාහිර අරමුණු ටිකක් තමන්ට ලැබෙනවා. බාහිර අරමුණක් ලක්ෂණ අරමුණක් දැක්කට කෙලෙස් හටගන්නේ නැහැ. බුදුහාමර දේශනා කළා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලක්ෂණ පින්තූර තිබුණා කියලා, ලක්ෂණ හඬවල් තිබුණා කියලා ඒව කෙලෙස් වෙන්නේ නැහැ. ඒ වගේම අපට අපායට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් රහතන් වහන්සේත් අපායට යන්න ඕනනේ. රහතන් වහන්සේටත් මේ පේන ටික රූප ටික පේනවා. රහතන් වහන්සේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරාම එයාට මතක් වෙනවා. එයාට තේරුම් ගන්න පුළුවන්. හඳුන ගන්න පුළුවන්. පින්නතුනි රහතන් වහන්සේගේ අපේ අතරේ තියෙන වෙනස මොකද්ද? දැන් අපි කියමු දැන් අපේ අම්මා කියලා. අපේ අම්මා අපට පේනකොට මොකද වෙන්නේ අපට? අම්මා ගැන හැඟීම් වෙනවා. ඔව් අම්මා ගැන අම්මා කරපු උදව් ටික ඔක්කොම මතකයි අපට. රහතන් වහන්සේට අම්මා දකිනකොට ඒ ටික අමතකද? නෑ මතකයි. රහතන් වහන්සේට හොඳට මතක තියෙනවා. ඇලියම නැත්තේ ඇයි? ඇලියම දුරු කරලා. ඇලියම කොහමද දුරු කරලා තියෙන්නේ? රහත් වෙන්නේ. කොහමද රහත් උනේ? ආසාව නැති කලේ කොහමද? සම්මා දිටියෙන් දැකලා කොහොමද මේ අම්මා අතීතයේ උදව් කරලා තියෙනව නැත්තේ නෑ. නමුත් ඒ අතීත සංඥාව අතීතයම නිරුද්ධ වුණා. මේ අලුතෙන්ම මේ හටගත්තු අත්දැකීමක් කියන එක දකිනවා. දැන් තියෙනවා. ඔව්. හැබැයි අම්මට උදව් නොකර ඉන්නේ නෑ. මේ අම්ම නෙවෙයි කියලා අහක බලා ගන්න නෑ. දැන් සරුවත් හාමුදුර අවසාන කාලේ තමන්ගේ අම්ම බලන්න ගියා. අම්මට බණ දේශනා කළා. බුදුහාමුදුර තමන්ගේ අම්මට මහා මාය දේවිට දිවි ලෝකෙට ගිහිල්ලා මන කිව්වා. සුදෝ රහිතමාගේ ඔළුව අතගාමින් රහත් වෙනකම් බණ කිව්වා. පින්නතුනේ අවබෝධය නොලබපු කෙනෙක් අම්මගේ මරණයේදී එයා හඬනවා වැළපෙනවා. හඬන්නේ වැළපෙන්නේ කොහොමද? මගේ අම්ම සැලකුවේ මෙහෙමයි, මට උදව් කරේ මෙහෙමයි, මට කිර දුන්නේ මෙහෙමයි කිය කී අඬනවා. එහෙම හිතනකොට පින්නතුනේ ඕන තරම් අඬන්න පුළුවන්. ඕන තරම් කඳුළු තියෙනවා. ඒ මල ගෙදරටම පින්නතුනේ ඒ මැරිච්ච කෙනාගේ පුතෙක් මහනෙලී ඉන්නවා. දැන් යා රහත් වෙන යා මෙතෙන්ට එනවා. එයා අඬන්නේ නැහැ. ඇයි අඬන්නේ නැත්තේ? අමතකද අම්මලා කාම කරපුවා? අර අඬන අයටත් වඩා හොඳට මතකයි. මව් කුසේ හිටියේ කාරෙත් මතකයි. අම්මා ඉස්සෙල්ලා තමයි කීයක මේ අම්මා වුණාද කියලාත් මතකයි. ඒ රහතන වහන්සේට නමුත් අඬන්නේ නැහැ. ඇයි ඒ? දන්නවා අතීත අත්දැකීම එතනම නිරුද්ධ වුණා. දැන් මේ තියෙන්නේ මේ වර්තමානයේ හටගත්තු අත්දැකීම කියලා හොඳට නුවණින් දකිනවා. දැනුම තියෙනවා, ඥානය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. අම්මට පින් කළ පින් අනුමෝදන් කරනවා. අම්මගේ මලගමට සහභාගී වෙනවා. නමුත් අඬන්න බෑ. අඬන්නේ නෑ නෙවෙයි අඬන්න බෑ. බලෙන්වත් අඬන්න බෑ. පින්නතුනි අපි යම්කිසි වෙලාවක අපේ හිතේ යම්කිසි දෙයක් ගැන තරහක් ඇති වෙනවා නම්, යම්කිසි දෙයක් ගැන දැඩි ආසාවක් ඇති වෙනවා නම් අපට දැනුම තියෙන පුළුවන්. අපි ත්‍රිපිටකෙම කටපාඩම් කරලා තියෙන පුළුවන්. නමුත් පින්නතුනි ඒ අවස්ථාවේ අපට සතිය නෑ. සම්මා සතිය නෑ. ඒ අවස්ථාවේ අපට අනිත්‍යතාවය දකින ප්‍රඥාව නැහැ. ඒ අවස්ථාවේ අපට යෝනිසෝමනසිකාරය නැහැ. ඒ නිසා මේ ගමන් මගේදී පළවෙනි පියවර තමයි දැනුම ලබන්නට ඕන ඥානය අවශ්‍යයි. දැනුම මේ ගමන් මගේ පළවෙනි පියවර තමයි දැනුම මේ දුක ඇතිවීම හා නැතිවීම ගැන හරි පැහැදිලි දැනුමක් අපට තියෙනට ඕන. ඒකට බුදුදහමෙන් කියනවා සුතමේ ඥානය කියලා. සුතමේ පඤ්ඤා කියලා නොලෙජ් එක. ඊළඟට ඒ දැනුම අනුව චින්තාමය ප්‍රඥාවෙන් ඒක නැවත නැවතත් හිතන්නට ඕන. සීලගත් දවසට විතරක් නෙමෙයි. හැම වෙලාවෙම මේක හොඳට මතක තියාගෙන හැකි තාක් වාර ගානක් මේක සිහි කරන වාරයෙන් එනම වැඩි කරන්නට ඕන. ඊළඟට භාවනාමය ප්‍රඥාවෙන් මේක ස්ථාවර කරගන්නට ඕන. කොහොමද භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ? සමත විදර්ශනා භාවනා වැඩිම. හැකි තාක් හිත සමාධිගත කර කර හැකිතාක් හිත සතිමත් කරගන්නට ඕන. සම්මා සතිය දිනු කරන්නට ඕන. ඒ සම්මා සතියෙන් විදර්ශනා ප්‍රඥා එකතු කරලා අනිත්‍යතාවය නුවණින් දකින්නට ඕන. මේ දෙකම ඕන. පින්නතුනි දැන් අලුතෙන්ම ස්නායු වෛද්‍යවරු අලුත්ම පරීක්ෂණ වලින් කියන්නේ මොකද්ද? මිනිසාගේ තියෙන මානසික ආතති ස්ට්‍රෙස් දුරු කරන්න නම් මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න කියලා. අලුත්ම පරේෂණ වලින් කියන්නේ බුදුහාම අවුරුදු 2006කට කලින් කිව්වා. හැබැයි බුදුදහමේ සම්මා සතිය විතරක් නෙවෙයි. සම්මා ඥානයක් දිනු කරන්න ඕන. බුදුදහමේ කියනවා සතිමත් බව කියන එක උපගන්න ලක්ෂණය කියලා කියනවා. හරියට ගොයම් මිට අතට අල්ල ගන්නා වගේ සතිය කියන එක. ප්‍රඥාව කියන එක දෑකැත්තෙන් කපන වගේ ඡේදන ලක්ෂණයි. එතකොට සතිය කියලා කියන්නේ අපේ කය ගැන හරි අපේ හිත ගැන හරි සිහිමත් බව සතිමත් බව ඇති කර ගැනීම. ඒ ඇති කර ගන්නා වූ සතිමත් බවෙන් අනිත්‍යතාවය පටිසම්පාදයෙන් නුවණින් මේක දකිනවා. දැක දැක කෙලෙස් අඩු කරමින් යන ගමනක් මේක. පිනතුණී මේක අපි ඉක්මනින්ම වඩන්න ඕන. අපේ ජීවිතේ ඉක්මනටම දුර්වල වෙනවා. මේක මුලින් හැකි තාක් මේට ආශ්‍රිතව ධර්ම දේශනා අපි අහන්නට ඕන. අංගුත්තර නිකායේ ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා අභිඤ්ඤා සූත්‍රය කියලා. මේ අභිඤ්ඤා සූත්‍රයෙන් කියනවා ප්‍රඥාවන්ත කෙනෙක් නම් නුවණැති කෙනෙක් නම් මොකද අවබෝධ කරගන්න ඕන කියලා. ඔබ නුවණැති කෙනෙක් නම් ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් නම් අවබෝධ කරගත් ප්‍රධානම දේ තමයි මොකක් ගැනද? පංච උපාදානස්කන්ධය. සංකීත වෙන පංච බලනස්කන්ධ දුකක විදිහට දුකේ හරියම හරයටම අත ගන්න ඕන. පංච බලනස්කන්ධ ශනිකව හට ගන්න ඕෂනිකව නිරුද්ධ වෙනවා. මේ ඇතිවීම නිරුද්ධ වීම දන්නේ නැති එක තමයි දුක කියලා කියන්නේ. ඒ නිසා හැකි තාක් දුරට පංච බලනස්කන්ධය මොකද්ද කියලා දැනගන්න පුළුවන් ඉතින් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා හැකි තාක් කරන්නට ඕන. ඔබ බුද්ධිමත් නම් බුද්ධිමත් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. තමන් බුද්ධිමත් නම් ඒ බුද්ධිමත් කෙනා විසින් දුරු කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාවත් භව තණ්හාවත්. මොකද්ද දෙක? අවිද්‍යාවයි භව තණ්හාවයි. මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම නොදන්නා ස්වභාවය දුරු කරන්නට ඕන, දැනුම ඇති කර ගන්නට ඕන. ඒ වගේම මේක දැනගන්න භවයට තියෙන ආසාවෙන් එන්න අඩු වෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් විසින් වඩන්න ඕන ධර්මතා දෙකක් තියෙනවා. මොකක්ද ඒ දෙක? ඒ තමයි සමථ විදර්ශනා දෙක. ප්‍රඥාවන්ත කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි විද්‍යා විමුක්ති දෙක. මේක හොඳට මතක තියාගෙන ඉන්න කාරණා ටිකක්. ප්‍රඥාවන්ත කෙනෙක් විසින් දැනගන්න ඕන නම් මොකද දැනගන්න ඕන? පංච උපාදානස්කන්ධය. ප්‍රඥාවන්ත කෙනෙක් ප්‍රහීණ කරන්න ඕන මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. ප්‍රඥාවන්ත කෙනෙක් වඩන්න ඕන මොනවද? සමත විදර්ශනා දෙක. ප්‍රඥාවන්ත කෙනෙක් සාක්ෂාත් කරන්න ඕන මොකද්ද? විද්‍යාවයි විමුක්තියයි. විද්‍යාව කියන්නේ නුවණ සහ ඊට අදාළ වූ ඥානය පහළ කරගන්නට ඕන. පින්නතුනි අපි හරියට සංස්කාර ගැන දැනගත්තොත් හරියට අපි දුක කියන්නේ දුක ඇති වෙන හැටි දැනගත්තොත් පින්නතුනි බුදුහාඳුර කෙරෙහි අපට කොයිතරම් ගෞරවයක් හටගන්නවද? අපි මෙතෙක් කලක් අපි හිතන් ඉන්නේ දුක හටගන්නේ බාහිරින් දරුවෝ නිසා, බාහිර නිසා, දේපල නිසා, ඥාතියෙක් මැරුණු නිසා දුක හටගන්නවා කියලා. සම්පූර්ණයෙන්ම අපි බාහිරට නැඹුරුලා ඉන්නේ. මේක තේරුම් ගත්තකම මම දන්න වෙනුනේ සම්පූර්ණයෙන්ම දුක හටගන්නේ තමන්ගේ තියෙන නොදැනීමත් එක්ක, අවිද්‍යාවත් එක්ක. විද්‍යාව පහළ කරගත්තු ප්‍රමාණයට තමන් දන්නම දුක හටගන්නේ මේ පැත්තෙන්. මේක දුරු කරන්නම් ප්‍රඥාව වඩන්නට ඕන. ප්‍රඥාව වඩන්න නම් හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන්න නම් සිල්වත් වෙන්නට ඕන. සිල්වත් වෙන්න නම් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නම් තමන්ගේ ළඟත් කල්යාණ මිත්‍ර ගුණ දහම් තියෙන්නට ඕන. තමනුත් මෞද්‍යම වෙන සැලකෙන ඥාතියන්ට උදව් කරන කල ගුණ දන්න අය වෙන්නට ඕන. තමන්ගේ ළඟ ගුණ තිබුණු ප්‍රමාණයට තමයි දැන් මේ පිනතුන් එහෙම තියෙන අය නිසා තමයි ඔබට මේ දහමක් අහන්න ලැබෙන්නේ. ඔබ සතන හුඟක් පින් කරපු අය. ඒ පින ආනිසංස විදියට තමයි ඔබ මේ තරම් වාසනාවන්ත දහමක් අහන්නට ඔබ ලැබුණේ. හැබැයි ඒ දහම පිනතුනේ අහල විතරක්මදි. සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගෙන ඒ අහන දැනුම හැකි තාක් දුරට පැහැදිලි වෙන විදියට, පිරිසිදු වෙන විදියට තව තවත් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා අහන්නට ඕන. ඒ අහන දාම හැකි තාක් දුරට සිහි කරන වාර ගන්න වැඩි කරන දිනපතාම. ඒ වගේම ඒ දහම සමාධි ප්‍රඥා දෙකෙන් ස්ථාවර කර ගන්නට ඕන, ශක්තිමත් කර ගන්නට ඕන. ඒ දහම් තුල පිනොත් අපි ඉදිරියට යනකොට අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. අපේ අපි නිතරම බඩමුට්ටු රැස් කරගෙන අනිත්‍යයත් එක්ක කතා කර කර බාහිරින් සැප හොයන ගිය ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ගේ ළඟ ප්‍රබලම වෙනසක් වෙනවා. ඒ තමයි කතාව හුඟක් අඩු වෙනවා. කතාව හුඟක් අඩු වෙනවා. මොකද කතා කළත් කතා කරන්නේ ඉතාම වටිනා දෙයක්. තමන්ගේ වචනය හුඟක් වටිනා වචන බවට පත් වෙනවා. වචනේ බර වැඩි වෙනවා. දැන් අපේ තියෙන වචන බොහොම හුලඟේ පාවෙල යනවා වගේ වටින්නේ නැහැ ඇත්තට. අපේ දැක්ම දිනු වෙනකොට අපි වටිනාය වඩපත් වෙනවා. අපේ වචනවල ලොකු බරක් වටිනාකමක් තියෙනවා. අපේ ජීවිතේ හුඟක් වටිනවා. පින්නතුනේ අපි වටිනකොට මොකද වෙන්නේ? අපි පාරිශුද්ධන දේවලුත් වටිනවා. දැන් බුදුහාඳුරන්ගේ පටි ධාතුව හිටන් තැම්පත් කළ දාගැබ් හැදුවනේ. බුදුහාඳුරන්ගේ පාත්‍රා ධාතුව පාත්‍රයේ කෑල්ලක් හොයාගෙන මහා දාගැබ් හැදුවා. බුදුහාඳුරන්ගේ ධාතුන් තැම්පත් කළ මහා දාගැබ් හැදුවා. ඇයි ඒ ගරු කලේ? ඒ බුදුහාඳුරු වටිනා කෙනෙක් නිසා. බුදුහාඳුරු වටිනා කෙනෙකුනේ ඇයි? උන්වහන්සේ ප්‍රඥාව මේක ලබා ගත්තු නිසා. ඒ නිසා පින්නතුනේ අපි හුඟක් වටිනාය බඩපත් වෙනවා මේ ප්‍රඥාව ලබන්න. අපි විතරක් නෙවෙයි. අපේ බඩු භාණ්ඩ අපේ ඇඟම හිතන් වටිනාය බඩපත් වෙනවා. අපි යන වාහනයත් වටිනවා. ඒ විතරක් නෙවෙයි අපේ මියගිය ඥාතීන් අපේ අතීත ආත්ම බවල හිටිය අම්ම තාත්ත තාමත් බලාගෙන ඉන්නවා අපි දිහා. මේ ආත්මය අම්ම තාත්ත විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕ ගියාත්ම බවල අම්මල තාත්තල කෝලිමක් එහෙ බලාගෙන ඉන්නවා අපි කරන්නේ ඒවා. පුළුවන් තැන්වල. හොඳට කාරණා ඒකට කතා කරොත් ධර්මය තුල තියෙනවා. පින්නතුනේ ඒව දැනගන්න අපි ඒයට ආශිර්වාදයක් වෙන විදිහට හැකි තාක් අපේ ජීවිත සකස් කරගන්නවා. අපේ ගෙදර දරුවන්ට අපේ ඥාතීන් විතරක් නෙවෙයි ඊට වඩා පුළුල්ව අපි ලෝකයේ දැස බනනවා. දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ දරුවන්ගේ අපේ ඥාතීන්ගේ සාර්ථකත්වය විතරයි. ඇතැම් අපේ ගෙදර ඉන්න දරුවන් අපේ අම්මා තාත්තා ආත්ම භව 4 5ක අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් වෙලා හිටියා වෙන පුළුවන්. නමුත් අල්ලපු ගෙදර ඉන්නේ කොහොමද? ආත්ම 25ක අම්මා කෙනෙක් වෙන පුළුවන් අල්ලපු ගෙදර ඉන්නේ. මේ දැක්ම එනකොට පින්නතුනි තමන්ට මගේ කියන ආකල්පයේ ඉක්මොල ගිහිල්ලා ඊට වඩා පුළුල්ව ලෝකෙ දෙස බලනවා. ඊට වඩා පුළුල්ව ලෝකෙට සෙත් පදනවා. ලෝකෙට මෙත් වඩනවා. ලෝකයේ මිනිස්සුන්ගේ යහපත සඳහා කැප වෙනවා. ලෝකයේ මිනිස්සුන්ගේ යහපතේදී මුදිතා ගුණය සතුට ඇති කරගන්නවා. අනිත්‍යක අසාර්ථකත්වයේදී කම්පනයක් ඇති කරලා ඒ දුක නිදහස් කරන්න උනන්දු කරනවා. ඒ විතරක් නෙවෙයි දැනට අපට මුණ ගැහිච්ච අය එයට අපි ආදරේ නම් එයට හැකියතාන් දුරට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට එයට හැකියතාන් දුරට ධර්ම අවබෝධය ඇති වෙන විදිහට අපි එයට උදව් කරනවා. මරණයට පස්සේ අඬන්නේ විතරක් නෙවෙයි. මරණයට පස්සේ අඬන්න ඕන කෙනෙකුට පුළුවන්. පින්තුනේ මරණය පස්සේ අපට අඬන්න වෙන්නේ අපි ළඟම ඥාතියන්ට උදව් වල තිබුණොතින්. ඇයි ඒ? මියගිය ඥාතියට අපි ජීවත් ඉන්න කාලේ සැබෑ ලෙසම උදව් කළ තිබ්බනම් එයාගේ මානසිකත්වය ඉහළට ගියලා තිබුණා නම් එයා මරණයෙන් පස්සේ යන්නේ මේ ඉන්න ස්ථානයට වඩා ඉහළ තැනකට පල්ලිය තැනකටද? ඉහළ තැනකට යන්නේ. ඉහළ තැනකට ගියා නම් එයා අපි එයාගේ ශරීරය බදාගෙන අනිමාව දාලා යන්න එපා කියලා අඬන එක හොඳයිද? යාට සැලකිල්ලක්ද? එයා මේ දැන් දිවි ලෝකයට යන ඔක්කොම සූසුකන් ටික හදාගෙන අපි ගාන අඬාගෙන කියන අනේ අපේ ගෙදර දාලා යන්න එපා මේ කටුමැටි පිටියේ ඉන්න කියලා අපි කියනවා. මේ මැටි ගහපු මේ ගෙදර ඉන්න කියලා අපි යාට කියනවා. මැටි ගහපු ගෙවල් තමයි පින්නතුනේ මේ ලෑලිත් මැටි තමයි තියෙන්නේ. අපි මේ ඉහළ කලයකට යන්න කුසල කරගෙන ඉන්න මිනිස්සුන්ට අපි බදාගෙන අඬනවා පින්නේ. ඇතැම් විට යන්න සුගතියට සූසුකන් තියෙන අය සමට පල්ලෙහාට එනවා මේ ආසාව නිසා. ඒ නිසා පින්නතුනේ අපි සැබෑ ලෙසම අපේ ඥාතීන්ට අපේ මෞද්‍යමාපියන්ට අපිට උදව්පකාර කරපුවට අපි කැමති නම් එයා ජීවත් වෙන කාලේ හැකියතා කියලාගේ කුසලයේ දිනන විදිහට උදව් කරන්න. එයා මිය ගියාට පස්සේ පින්කම් කළ හැකියතා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ අපේ පින්නතුනේ අපිත් මේ සතර පත්තන කලින් හැකියතා කික්මණින් දහමෙන් ප්‍රයෝජන ගන්න මේ අවස්ථාව අපට අහිමි වුණොතින් අයතැඹට කල්ප ගානකට අපි අපේ බුදුවරයෙක් මුණ ගැහෙද කියලා කියන්න බෑ. අපේ ජීවිතේ නඩුපාඩු තියෙන පුළුවන් අඩුපාඩු ගැටලුවක් නෑ. අපි මේ දහමක හිටියොතින් පින්නතුනි ඕනම වෙලාවක අපට විමුක්තිය කර ගන්න පුළුවන්. ඕනම වෙලාවක දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි අපේ ළඟ අවංක බව කියන එක තියෙනට ඕන. අඟුලි මාලහ අඳුරෝ ගිහි කාලේ මිනිස්සු දහස් ගාණක් ඝාතනය කළා. නමුත් බුදුහාමරංගේ බණේදී වාක්‍ය දෙකයි ඇහුවේ. වාක්‍ය දෙකයි ඇහුවේ සම්පූර්ණම ජීවිතේ වෙනස් වුණා. එයා අවංක කෙනෙක්ුණේ කයි. කොසොප් රජතුමාට හිටියා වදකෙක් අලු ගෝසුවෙක්. එයා අවුරුදු 60කට කාලයක් ආසන කාලයක් එයා කළේ මිනිස්සු ඝාතනය කරන එක. මරණයෙන් පස්සේ නිරය යන්න සම්පූර්ණම නිරය යන්න හිටියේ. සරියුත් හාමුදුරුවෝ ගිහිල්ලා බණ කියලා එයාගේ නිරය සම්පූර්ණ වළක්වලා එයා නිවන් දකිනකම සුගති යන විදියට එයාට අවබෝධය ලබා දුන්නා. එයා මාර්ගඵල ලැබුවේ නැහැ. නමුත් එයා ලැබපු සත්‍යානුලෝමික ඥාණයෙන් එයා නිවන් දකිනකම අපාගත නොවෙන විදියේ මානසිකත්වයකට එයා ගත්තා. පින්නතින අපට කොච්චර දිනන්න පුළන්ද නේ? අපේ අතෙන් කාගෙන් මතය තරම් අඩුපාඩු වෙලා නැහැ. ආනන්තර කර්ම හැර ඕනම දෙයක අඩුපාඩුවක් අපිට ඕන වෙලාවක හදාගන්න පුළුවන්. ඒ තරක් නෙමෙයි පින්නතුනේ. ආනන්තර කර්මයක් වෙච්ච අජාසත් රජතුමාත් අවබෝධය ලැබුණාට පස්සේ උපරිම වශයෙන් දහමට කැප වුණා. එයා දැනගෙන හිටියේ අනිවාර්යෙන් නිරය යන බව. නමුත් නිරයේ ගිහිල්ලා හරි ඒ එන දුක් ටික වළක්වන්න. ඇතැම්විට බුදුහාමුදුරන්ගෙන් මේ ධර්මය අසහා දැනගත්ත වෙන පුළුවන්. නිරය දුක් ටික එනකොට කායික දුක් වින්දත් මානසික දුක් නොවන විදියට යා පුළුවන් තරම් ධර්මයෙන් ශක්තිමත් වෙනට ඇති. පින්නතුනේ අපට මේ වෙන වටිනා ධර්මයක් අපි ඉදිරියේ තියෙනවා. මේ ධර්ම තියාගෙන අපේ දුක්ඛම් කටලෝලදී අඬනවා නම් පින්නතුනේ අපේ එක බුදුහාමුදුරන්ට කරන ගෞරවයක් නෙවෙයි. බුදුහාඳුර මේ දහම අවබෝධ කරගන්න ඇත් ඉස් මස්ලිය දන් දීලා සුවිසාල කැපීමක් කළා. අපට අඳන්න තියෙන දේවල් ඔක්කොම බුදුහාඳුරන්ගේ ඇස් දෙකෙන් අඳලා තියෙනවා. අපේ ඇස් දෙකෙන් යන තියෙන කඳුළු ඔක්කොම බුදුහාඳුර හෙළලා තියෙනවා. අපේ නෙතෙට එන කඳුළු වලින් නිදහස් වෙන තමයි බුදුහාඳුර මේ දහම අපට දේශනා කළේ. ඒ දහම පිළිතුරු වන්න වඩාත්ම අපි ශ්‍රවණය කළා. දැනුම ලබාගෙන අවබෝධය ලබාගෙන අපි එදිනෙදා දරුවන්ගේ ඥාතීන්ගේ රැකිරක්ෂා කටයුතු කරන ගමන් මේ දහම සඳහා සුවිශාල කැපවීමක් අපි කරන්න ඕන. මේක විතරයි පිනොතින මේ අවබෝධය විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඒක මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන ධර්මයක් විතරක් නෙවෙයි. මේ ජීවත් වෙන මොහොතේම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් මේ දේශනා කළේ. ඒ අවබෝධ කරගන්න පිනොතින අපි මේ ධර්ම මාර්ග ඉදිරියට යනවා. අපි දුකෙන් නිදහස් වෙනවා. අපේ ජීවිතයේ නිර්ආමිස ප්‍රීතියක් ලැබෙනවා. ඒ නිසා හැකිතා කණිතයක අඩුපාඩුකම් වල දුපේක්ෂා සාගත වෙන්න, අමනාපකම් අඩු කරගන්න, මෛත්‍රිය වඩන්න. බුදුහාමුදුරු දේශනා කළා, බුදුහාමුදුරන්ට දොස් කියද්දී වුණත් කෙනෙක් ධර්මයට දොස් කියද්දී වුණත් ශ්‍රාවකයන් වහන්සේලාට දැඩිසේ නිඳා කරද්දී වුණත් යම් කෙනෙක් හිතේ අමනාපයක් ඇති කරගන්නවා නම් ඒක නෑ කෙරෙහි බුදුහාමුදුරු දේශනා කරනවා ඔබ මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා. බුදුහාමුදුරන් දොස් කියද්දී ධර්මයට දොස් කියද්දී සංඝයාට දොස් කියද්දී වුණත් අපේ හිතේ යමනාපයක් ඇති කරගත්තොත් ඔබ මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බලන්න පින්වත්නි කොයි තරම්නම් දැක්මකට අපි යන්නට ඕනද? ඉතින් මේ වටිනා ධර්ම අපට ලැබිලා තියෙනවා. ඒ ධර්මෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. අද ධර්ම දේශනාවට අදාළ අත්පත්‍රිකාවක් ඔබට ලැබිලා තියෙනවා. ඒකත් කියවලා පස්සේ තවත් දැනුම දිනු කරගන්න. ඉතින් මේ අද දින මේ ඇත්තන් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. දහම් පඬුරු පූජා කරනවා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පිනතුනි හැම දිනාටම සිතය සාන්තිය යහපත උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිනතුන ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවා නම් අහන්නත් අවස්ථාවක් තියෙනවා. වැඩි වෙලාවක් නැහැ, විනාඩි 5කින් විතර. ප්‍රශ්න එමත් අහන්න තියෙනවා නම් සත්‍යවිසුද්ධියේ සංඛාර උපේක්ෂා ඥානය සඳහන් වෙනවා. ඇත්තෙන්ම මෙතෙන්දී අපිට ගන්න පුළුවන් සියලුම සංස්කාර සඳහා මේ හතරටම අදාළ දේවල් ගැන යට අවබෝධය ලැබෙනවා. එයා උපේක්ෂාවට පත් වෙනවා මේකෙදී. දැන් ඇත්තෙන්ම මෙතෙන් විශේෂයෙන්ම උපේක්ෂාවට පත් වෙනවා කියලා මෙතෙන් විශේෂයෙන් කියන්නේ අර සංකත අභිසංකත කියන දෙක අවබෝධය ලැබිච්ච ගමන් මෙයා උපේක්ෂාසගත වෙනවා. එයා අටලෝ දහමෙන් කම්බවටපත් වෙන්නේ නැහැ. අන්න එතනින් යා නවතින ගතියට යනවා. බාහිරට යව පාලනය කරන්න බැරි වෙනවා. මෙයා මේක දැක්කට පස්සේ එයා මැදහත් වෙනවා. ඊට පස්සේ යා මාර්ගයේ යා පටිසමුපාදයේ සහිතෝ යම් මාර්ගෙහි යා ත්‍රිවිධ ශික්ෂාවට යාව තීරණ වෙලා ඉන්නේ. යා උපේක්ෂාසගත වෙන මොහොතේද මේ සංකත සහ අභිසංකත දෙකේ මෙතෙන්ට එනකන් රූප ශබ්ද ආදී යාට එනවා. එන තැනදී එතනින් යා නවත්තල එතන යා මැදහත් වෙනවා. එතන උපේක්ෂා වෙනවා. එතනින් යහට ප්‍රතිචාර දක්වන ගතිය නැති වෙනවා. අදත් අපි යම්කිසි විදියක සමහර විට බණිනකොට කවුරු හරි නිස්සබ්දව ඉන්නවා. හැබැයි ඒ නියම උපේක්ෂාව නෙවෙයි. ඒ බණින බැරි නිසා නිස්සබ්දව ඉන්න එක. නමුත් පින්නතුනේ නියම උපේක්ෂාව කියලා කියන්නේ අපි යම්කිසි ශබ්දයක් එනකොටම ශබ්දයක් තියෙනවා කියලා හිතුව ගාම අපි උපේක්ෂාවෙන් ඉක්මලා තියෙන්නේ. අපි ආත්ම සංඥාවට ගිහිල්ලා අපි පුඤ්ඤාභි අපුඤ්ඤාභි සංස්කාරවලට ගිහිල්ලා අපට නියම උපේක්ෂාව කියලා බුදුදහමෙන් සඳහන් කරන්නේ මෙන්න මේ දැක්ම ලබලා කිසිඳු විදියක සංස්කාරයකට නොවන විදියට ඒ මාර්ගෙන් අභිසංකත වලින් වළක්වලා නිවන පැත්තට යොමු කරන එක. ඒක තමයි ශබ්ද විසුද්ධිය තුලින් නියම උපේක්ෂාව උපේක්ෂාවෙහි සංඛාර උපේක්ෂා ඥානෙ විදිහට සඳහන් වෙන්නේ. හොඳයි පින්තුනේ මේ අත්තන් ඊටම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ සියලුම ඥාතිහු මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ආනන්ද ගුරුගේ මහත්මයතුළු යම් තාක් මෙයා පින්තුන් නමින් මිය ගිය ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඔබ නමින් මිය ගිය සසරගත මෞදේමාපිය ආදී ඥාතින් යම් තාක් මේ විශ්වයේ සිටින්නම් ඒ හැමදෙනාමත් මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු අධ්‍යාපනික වෘත්තීය කටයුතු හොඳින් සඵල කරගෙන යන්නට දෙවියන්ගේ ආශිර්වාදය ඇසල සේවා. දෙවියනුත් මේ පින් උතුම් වූ නිමල් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්තුන් හැම දිනාටම ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නසල සේවා සියලු ශාසනික අභිමතාර්ථයන් සඵල වේවා. පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛා භයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකා හන්තු සම්බේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බියනතේ වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.